විඥානේ පවත්වන අරමුණ කැඩෙනවා. පතිත්තා විඥානස නොහෝති, විඥානෙට පිටතන තැනක් නැහැ. වේදනාව කෙරෙහි රාගේ ප්‍රහාණය වුණොත්, රාගේ දුරු වුණොත් විඳින දේවල් ගැන විඥානීය බොච්චිය තාරම්මනම් ඒ සංසාරේ පවත්වන්නට සකස් වෙන අරමුණ කැඩිලා යනවා. ඊට පස්සේ අරමුණින් සංසාරයක් පවත්වන්නේ නැහැ. ඒක කැඩිලා යනවා. පතිත්තා විඥානස්ස ලෝහෝති, විඥාණයට පිටතන තැන නැහැ. සංඥාව කෙරෙහි භික්ෂුවගේ රාගේ ප්‍රහාණය වුණොත්, අඳුනගන්න දේ තුල රාගයක් හටගන්නේ නැත්තම්, අරමුණක් හැටියට සංසාරේ සකස් කරන දෙයක් නැහැ. අරමුණ කැඩෙනවා, සිඳිනවා. පතිත්තා විඥානස්ස නොහොති, විඥාණයට පිහිටක් නැහැ. ඊළඟට තියෙන සංඛාර ගැන රාගේ ප්‍රහාණය වුණාට පස්සේ ඒ අරමුණ සිදෙන ඔච්චිජ්ජ තාරාම්මණං, අරමුණ සිදෙනවා. ඒ සංස්කාරයන් ආයමත් භවයක් පිණිස සකස් වෙන්නේ නැහැ. විඥාන පතිට්ඨා විඥානස්ස නොහෝති, විඥාණයට පිහිටක් නැහැ. විඥාණය ගැන තියෙන රාගේ ප්‍රහාණය වුණාට පස්සේ විඥාණය පවතින්නෙත් නැහැ. විඥාණය පවතින පිණිස අරමුණක් හැටියට, එතකොට විඥාණයට පිහිටක් නැහැ. ඒ නොපිහිටි විඥාණය පැලවෙන්නේ. අන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ගස්කලන් උපමා කරගෙන, මේ පැලවෙන දේවල් උපමා කරගෙන මේ දුක ගැන කියන්නේ. ඒ නොපිහිටි විඥාණය පැලවෙන්නේ නැහැ. නොපැලවෙනකොට විඥාණය ආයමත් පැලවීමක් පිණිස, තවත්මක් පිණිස සකස් වෙන්නේ නැහැ. ආයමත් සකස් වෙන්නේ නැති වෙනකොට ඒ පැලවෙන ස්වභාවයෙන් නිදහස්. අන්නේ ඒ වගේ කියනවා මේ ජීවිතේ. ඊට පස්සේ කම්පා වීම සැලීමකුත් නැහැ. එයා ඊට පස්සේ පච්චත්තං ඒව පරිනිබ්බායති, මේ ජීවිතේදීම පිරිනුවම් පානවා කියනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මේ පුංචි දේශනාවේ චතුරාර්ය සත්‍යම කියලා තියෙනවා. ඉස්සල්ලාම කියුවා මේ පැලවෙන දේවල් පහ ගැන විස්තර කළ දුක ගැන. ඊට පස්සේ පෙන්වුවා මේ දුක පැලවෙන්නේ මේ පොළවට වතුර දාන නිසා, හේතුව ගැන කිව්වා. ඊළඟට කිව්වා මේ පොළවට වතුර දාන්නේ නැහැ වගේ, මේ රූප වේදනා සංඥා සංකාර ආදියට කෙරෙහි රාගය නැති වුණොත් විඥානේ පැලවෙන්නේ නැහැ, සිඳිලා යනවා. පවත්මක් ගෙනියන්න බෑ. එතකොට පිරිනම් පනවා. එතකොට බලන්න මේ පුංචි දේශනාව තුලත් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍යමයි. දැන් එතකොට අපි මේකෙන් පැහැදිලිවම තේරුම් ගන්න ඕන, අපි නිරවුල් කරගන්න ඕන, විඥාණය කියන්නේ කරුණු සහිතව වැඩෙන දෙයක්. ඒ කරුණ නැති වුණාම නොවැඩෙන දෙයක්. අපි තේරුම් ගන්න ඕනේ. එහෙමනම් අපි මේ කාගේවත් භයානක ක්‍රූර සාපේකට අහුවෙලා සංසාරේ ඉපදී ඉපදී යනවා නෙවෙයි. කාගේවත් කැමැත්තකට කවුරුවත් අපිත් එක්ක කෝප වෙලා ඵලයන් සංසාරේ ඉපදියන් ගිහින් කියලා අපි ඇදලා දාලා නෙවෙයි. එහෙමනම් අපි මේ සංසාරේ යන්නේ හේතු නිසා. දැන් පොළව තියෙන්නේ කවුරු ළඟද? පොළව තියෙන්නේ ඔබ ළඟමයි. ජලයේ තියෙන්නේ කවුරු ළඟද? ජලයේ තියෙන්නේ ඔබ ළඟමයි. පැලේ තියෙන්නේ කවුරු ගාවද? පැලේ තියෙන්නේ ඔබ ළඟමයි. පොළව තියෙනවා වතුර දඩා පැලවෙනකට ගහට බනිනවා. පැලවෙනකට බනිනවා අපෝ මේ ගහ එපෝ කිය කිය ආයමත් දානවා වතුර. ආයමත් පොළව හදනවා. හදනකන් වතුර දානකන් මොකද වෙන්නේ? පැලවෙන එක නවත්තන්න කෙනෙක් නැහැ. පැලවෙන එක නවත්තන්න කෙනෙක් නැහැ.

අනාගතයේ උන්වහන්සේ තෝරලා තියෙනවා. කොහොමද? ජාතං අපාත අජාතං අපාත භූතං. අජාතං කියන්නේ හට නොගත් නොයිපදුණු. අපාත භූතං පහළ නොවුණු අනාගතේ. ඊළඟට වර්තමානයේ උන්වහන්සේ කියන්නේ ජාතං පාත භූතං හටගත් ඇති වුණ පහළ වුණ. එහෙමනම් නිරුද්ධ වෙලා ගිය අනාගතේ තාම හටගත්තේ නැති දැන් හටගෙන තිබෙන තමායයි සලකන තමාගෙන් බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රණීත දුර ළඟ යම් හඳුනා ගැනීමක් ඇද්ද ඒක සංඥා ස්කන්ධය. සංස්කාර ගැන උන්වහන්සේ මොකද්ද මේ පංච උපාදානස්කන්ධේ සංස්කාර ගැන උන්වහන්සේ වදාළේ? මේක වදාළේ කිහෙල් කඳක් වගේ කියලා. ඔන්න අරටුවක් හොයන මිනිස්සෙක් මොකද කරන්නේ? අරටුවක් හොයන්න හොඳ කැපෙන පීයක් අරගෙන පොරවක් අරගෙන යන වනාන්තරයකට. ඒ ගිය යන්නේ කිහෙල් වනයකට. කියන හොඳ මහත දෙහෙත කේල් ගස් තියෙනවා. මේ කේල් ගස් කපනවා. කපලා අරටුව හොයනවා. පතුරු ගලව ගලව අරටුව හොයනවා. අරටුව හම්බෙනවද? ආන්ියේ වගේ කියනවා. මේ කර්ම රැස් කර කර විඳවන එක. කර්ම රැස් කර කර විඳවන එක ඒක කාලෙකදී දෙවියෙක්. ඒක කාලෙකදී මිනිස්සෙක්. ඒක කාලෙකදී රජෙක්. ඒක කාලෙකදී හිඟන්නේ. එක කාලෙකදී පිස්සෙක්. එක කාලෙකදී මහා ප්‍රඥාවන්තයෙක්. අන්නේ නැදෙන්නේ. දැන් අපි මේ ජීවිතේ ගමු. දැන් මේ ජීවිතේ අපි රැස් කරපු දේවල් අපි මහා ඉහෙලින් හිතාගෙන මහා ලෝකෝට අපිට මොකක්ද කියන්නේ? මහා ලෝකෝට කරන්න පුළුවන්. මහා ලෝකෝට කරන්න පුළුවන් ඇඳුමක් අඳින එක. සින්දුවක් අහන එක. උයාගෙන මොනවද කරන්න එක. ඔච්චර නේද මහා ලෝකෝට අපිට කරන්න තියෙන්නේ? ඔයිට වඩා දෙයක් මහා ලෝකෝට කරන්න පුළුවන්ද බලන්න. ලොකු මගුල් ගයක් අරගෙන ඔච්චර නේද තියෙන්නේ? ඇඳුම් ටිකක් අඳගෙන ඉන්නවා. සිඳු ටිකක් අහන උලර හදාගෙන කනවා. ඉවරයි ඊට පස්සේ. කේල් ගහක් පතුරු ගෙවුවා වගේ. කොච්චර කළත් ඔච්චර ඒක තියෙන්නේ. මෙන්න මොකවත්ම නැහැ ඒකේ. මහා ලෝකෝට කරත් අන්තිමට වෙනම පස්සේ මොකුත් නැහැ. අන්තිමට කිසි දෙයක් නැහැ. අන්තිමට එහෙම වෙලා වෙලා ඔක්කෝම අතෑරලා හොඳටම කෙඩිත් වෙලා ගිහින් කිම්බක් වෙලා ගිහින් වයසට ගියාට පස්සේ අර මොකවත් වටේ හිටපු අයත් නැහැ. මැරිලා ගිහිල්ලා. තමන් එක්ක සම වයසේ හිටපු අයත් නැහැ. ඒගොල්ලොත් මැරිලා ගිහිල්ලා. තමන් ගමන් කරපු පාරවලුත් නැහැ. ඒවත් වෙනස් වෙලා ගිහින්. තමන් ගමන් කරපු වාහනත් නැහැ. ඒවත් දිරලා ගිහින්. තමන්ගේ ගෙවල් දරුවන් ඒව ධර්මල් ලුකුණගෙන තමන්ට මුකුත් නැහැ. අන්න අන්තිමට බලනකට මොකද්ද වෙලා තියෙන්නේ? කිහිල් ගහ පතුරු ගහලා ආයමත් පොරව අරගෙන ලෑස්ති ඊළඟ කිහිල් වනයේට යන්න. ආන්න එහෙම තමයි මේ සංඛාර වල ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්නා දුන්නේ. අපි හිතන හැමතිස්සෙම මේ මේ ගහේ නම් නැහැ. ඊළඟ ගහේ ඇති. මේ ගහේ නම් නැහැ. ඊළඟ ගහේ ඇති. එහෙම තමයි මෙච්චර කල් අපි ආවිදිකින් දිගට. දැන් තියුණු ප්‍රඥාවක් තියෙන්න ඕනේ. පුංචි එකක් නෙවෙයි. තියුණු ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඒක තේරුම් ගන්න. ඒ තියුණු ප්‍රඥාව නැත්තම් තේරුම් ගන්න බෑ. අන්‍යාතනයි මේ සංස්කාර ස්කන්ධයක් තේරුම් ගන්න. මොකද සංස්කාර ස්කන්ධය අතීතේ නිරුද්ධ වෙලා ගිය තවම හට නොගත්තු අනාගතේ හටගෙන තිබෙන වර්තමානයේ තමායයි සලකන තමාගෙන් බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රණීත දුර ළඟ යමක් ඇද්ද ඒ සියල්ලම සංඛාර ස්කන්ධයයි. මට ඔන්න කිව්ව මතක් වුණේ දැන් ඊයේ භාවනා වැඩසටහන තිබුණේ බණ්ඩාරවල. එදා කලින් රාත්‍රී දැන් අපි කතා කරන ගෙවල් ගාම ළමයි වගේක් ලොකු සංගීතයක් කට්ටිය එකතු වෙලා සින්දු කියනවා. නිකන් ওই කට්ටිය එකතු වෙලා ওই ළමයි එකතු වෙලා සින්දු කියන්නේ. දැන් අපි කන ගාම වගේ ඇහෙනවා. මාත් එක්ක කතා කරපු මහත්තයෙක් කිව්වා අපෝ හාමුදුරනේ බලන්න මේ හරි කරදරේ නෙකු නෑ නෑ ඔක ඔයගොල්ලෝ එපා වෙලා නවත්තන තව ටිකකින් කිව්වා. ඒ මොකද දැන් ඔයගොල්ලෝ ඔහොම ඉඳලා දැන් ඔයගොල්ලන්ට ඕක හෙම්බත් වෙනවා. ඊට පස්සේ ඒ අයම අපි මේ ධර්ම කතාව කතා කරන විරණයකට නිස්සද්දයි. ඒ මොකද ඒ පටන් ගත්තු එක ඉවර වුණා. කිහිල් ගහ පතුරු ගහ මොකුත් නැහැ නැවතුණා. එහෙම තමයි මේ ඔක්කොම ඉවර වෙන දේවල්. ඉවර වෙන්නේ නැති දේවල් නේ සකස් වෙච්ච දේවල් තියෙන ලෝකේ. නමුත් අපිට ඉවර වෙන්නේ නැහැ වගේ පේන්නේ මොකද? එක්කෙනෙක් යනකට දෙන්නෙක් ඉනවා. එක්කෙනෙක් නටලා ගිහින් ඒ පැත්තට ගියාට පස්සේ තව එක්කෙනෙක් කියලා නටනවා. එක්කෙනෙක් අඳුමක් අඳගෙන ගිහින් මෙහේ පාස් වෙලා ඉඳලා ඊළඟ එක්කෙනා අඳුමක් අඳගෙන. එක්කෙනෙක් කෑම කාලා ඉවර වුණාට පස්සේ පිගාන හොදගෙන තව එක්කෙනෙක් කෑම එකක් තියලා. මේ එතකොට අපිට පේන්නේ මොකද්ද? නිත්‍ය දෙයක් වගේ හැමදේම තියෙන එකක් වගේ පේනවා. අනේ පේන පෙනින්නට තමයි අපි අහු වෙන්නේ. ඒකට තමයි අහු වෙන්නේ. අවුනාට පස්සේ අපිට එතනින් යාට හිතන්න බෑ. සම්පූර්ණ එක හිර වෙනවා. මොකොත් නැහැ. මට හම්බුණා වයසක අම්මා කෙනෙක්. ඒ අම්මා ඒ දරුවෝ එංගලන්තේ ඒ වයසක අම්මා ඒ දරුව තාත්තා මැරෙන්න ඉස්සෙල්ලා කිව්වා අම්මව එක්කගෙන යන්න තැන් මොනවද බුද්ධගයා එකක් අනිත් ටික තමයි පැරිස් නිව්යෝක් ටෝකියෝ අම්මට එක්කන් ගිහින් පෙන්නන්න කිව්වා තාත්තා දැන් පුතා මොකද කළේ තාත්තගේ ඉතකම ඉෂ්ට කරන්න පැරිස් නිව්යෝක් ටෝකියෝ එක්කන් ගියා දැන් අම්මා හරිද ඒක තේරුම මොකද? ධර්මේ නැහැ. කියන්න ඕනේ ඒකද? මේ පුළුවන් නම් මැරෙන්න ඉස්සර වෙලා චතුරාර්ය සත්‍ය අල්ලගනි. ඒ පණිවිඩේ කියන්න කෙනෙක් නැහැ. එහෙම එකක් තියෙනවද කියලාවත් දන්නේ නැහැ. හිතාගෙන ඉන්නේ දාන ටිකක් දුන්නාම ඔක්කොම හරි කියලා. නමුත් Tamange ගැටලුව සම්පූර්ණයෙන්ම හිත වෙනස් එකක්. මේක ඇතුළේ තමයි හැදෙන්නේ. අන්නේකයි කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන්ම අල්ලන්න ඕනේ හරියට තේරුම් ගන්න නැත්නම් තේරෙන්නේ නැහැ. නැත්නම් තේරෙන්නේ නැහැ. අපිට මේක හිස් කියලා තේරෙන්නේ නැහැ. අර්ථයක් තියෙන මහා සාර බාර දේවල් හැටියට පේන්නේ. ඒක එහෙම පේන්නේ නැහැ. ඇත්ත දකින්ද චිත්ත ශක්තිය දිනු කරගත්තාම. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නේ විඥානස්කන්ධ. විඥානේ උන්වහන්සේ පෙන්නේ මොකක් වගේද? විද්‍යාකාරී කුගි වැඩක් වගේ මේ පිංගුතුන් දැකලා ඇති මැජික් මැජික් කාර්යය හාන්දිවල ඉඳගෙන විවිධ මැජික් පෙන්වන මොකේදද ඒ මැජික් බලන අයව විස්මයට පත් කරවලා රවට්ටන තියාගන්න ඒකට තමයි පෙන්වන්නේ අන්නේ වගේ වැඩක් කියන මේ විඥානී ක්‍රියාකාරීත්වය ඉතින් මේ හැම ගැටයකින්ම කෙලවි කෙලවි යන්න ඕනේ. භාවනා කරන්න ගියත් මේ විඥානේ නෙමෙයි මායාකාරය ඉස්සරහට එනවා. ඒවිල විඥාවල් දානවා. ඒතර සමන්ට තේරෙන්නේ මේක මනසින් නැවෙන විඥාවක් කියලා. ඒවට ලකුණු දෙන්න ගියොත් සුනේසු. ඊට සම්පූර්ණ මේ විඥාවට අහු වෙලා එයා සම්පූර්ණ එක ඉර වෙලා යනවා. එයාට ඒකින් ගැලවෙන්න බෑ. මේ වගේ තමයි මේ මායාවේ ස්වභාවයයි. එතකොට විඥාන් මායාකාරී ඉන්නේ කොහේද? මායාකාරී ඉන්නේ ඇහි. ඇහිම විඥාන් හටගන්න. මායාකාරී ඉන්නේ කනි. දොරටු හයේම විඥාකාරයක නවත්තලා අපි ඇත්ත බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විඥාකාරය ඇත්ත හදලා දෙයිද? නෑ හැමදේම හදලා දෙන්නේ බොරුව. ඉතින් ඒක තමයි හැමදේම අපිට සිද්ධ වුනේ. අන්නේ විනිවිද දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ මායකාරයෙකුගේ විද්‍යා බලන කෙනෙක් ඊට පස්සේ කල්පනා කරනවා මේම හරියන්නේ නැහැ මම අල්ල ගන්න ඕනේ මේක මේ විද්‍යා පෙන්වන්න හැටි මං අල්ල ගන්න ඕනේ කියලා ඉස්සල්ලාම කරන විද්‍යාකාරයත් එක්ක යාළු වෙනවා ඇයි හොඳ එකම් පවත්ගෙන හිතවත් වෙලා ටිකෙන් ටික යාළු වෙලා අරක කරන්නේ කොහොමද මේක කරන්නේ කොහොමද කියලා ටික ටික එයාගෙන් අහ ගන්නවා ආගෙන මොකද කරන්නේ ටික ටික ටික ඒක විද්‍යාකාරයාගේ විද්‍යා ටික ඉගෙන ගන්නවා ඊට පස්සේ ආයමත් දවසක පේනවා මෙයාට හන්දියෙන් යනකට සෙනඟ වට කරගෙන විද්‍යාකාරයා විද්‍යා පෙන්නනවා දැන් මෙයා පුදුමයටපත් වෙන්නේ ඇයි එයා දැන් නම් මේ විද්‍යාව මෙන්න මේ විදිහට කරලි මේ විද්‍යාව කළේ මේ විදිහටයි මේ විද්‍යාව කළේ මේ විදිහට ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළ විඥානය අවබෝධ කරන්න ඕනේ එතකොට මේ විඥානයේ විද්‍යාවල් ටික අල්ල ගන්න පුළුවන් මේක මේ විදිහට හැදෙන්නේ මෙහිමයි පවතින්නේ මේ විදිහට නැති වෙන්නේ කියලා අන්න ඒ කෙනා තමයි ප්‍රඥාව දියුණු කරගන්න කෙනා අන්න ඒ කෙනාට පුළුවන්කම තියෙනවා මේ පංච උපාදානස්කන්ධයේ දුක්ඛක් හැටියට දකින්න වෙන කෙනෙකුට කරන්න බෑ ඒක වෙන කෙනෙක් දන්නේවත් නැහැ දැන් අපේ ජීවිතය තුළ සතර මා ධාතුන් හටගත් ක්‍රියාකාරීත්වයකට සම්පූර්ණයෙන්ම අපි අහු වෙලා ඉන්නවා කියලා අපි දන්නේ නැහැ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගත් විඳීමකට අපි අහු වෙලා ඉන්නවා කියලා අපි දන්නේ නැහැ ස්පර්ශයෙන් ප්‍රත්‍යයෙන් හටගත් සංඥාවකට අපි අහු වෙලා ඉන්නවා කියලා අපි දන්නේ නැහැ අපි කර්මයකට අහු වෙලා ඉන්නවා කියලා අපි අහලා තියෙනවා එහෙමනේ වෙන්නේ නමුත් අපි හිතාගෙන ඉන්න කර්ම බෝධි පූජාවක නැති කරන්න පුළුවන් ඒවා ඒ කර්ම හැදෙන කාලෙට හරක් පැටි එක්ක දහස් කරාම පොල් පැලයක් බාර වුණාම අඟල් දෙකේ අර තහඩු වලින් හදපු රූපේ රූපයක් දීපු ගමන් කර්මය ඉවරයි. එහෙම නැපී තංගදී කර්මය. මේ කර්මය ඊට වෙනස් එකක්. මේ කර්මය හැදෙන්නේ කොහේද? චේතනාවේ. චේතනාව තියෙන කර්ම. ඒකට කර්ම හැදෙන්නේ ති මොහොතක්වත් නැද්ද? කර්ම හැදෙන්නේ ති මොහොතක් තිබ්බනම් පුතඥය පිරිනවම් පානවා. ඒ මොකද? කර්ම හැදෙන්නේ ති මොහොත බලන මරණම ඉවරද? පුතඥය පිළිමෙන් පානෝ කර්මය හැදෙන්නේ නැති මොහොතක් නැහැ අවිද්‍යාව නැති මොහොතක් නැහැ ඒක ක්ෂණයක් නැහැ ක්ෂණ මාත්‍රයක් නැහැ තිබන්නේ මේ වෙලාව බලලා මැරෙන්නේ නැති පත් ගාලා ඉවරයි නෑ දැනුවත් හෝ නොදැනුවත් හෝ පවතින්නේ පංච උපාදානස්කන්ධය දැන්වත්ව නදිනවත්ව සකස් වෙන්නේ පටිච්ච සමුප්පාදයේ යන්න තියෙන්නේ ජරා මරණ ලෝකේ ඒ නිසා යම් කෙනෙක් මනාකොට සිහි නෝන දිනු කරනවා නම් මනාකොට තමන්ගේ ක්‍රියාකාරීත්වය තමන්ගේ ජීවිතය තුළ සිදුවෙන සිදුවීම නෝනින් නිමසල දකින්න පුළුවන් නම් අන්න එයා හයිද බිත්තරය ඇතුලේ සතෙක් මෝරනවා වගේ බිත්තරය ඇතුලේ සතෙක් මෝරනවාද සතා මෝරන්න මෝරන්න බිත්තරේ පහුරු ගහනවා කට්ට අන්තිමට මොකද වෙන්නේ යාට කට්ට බිඳගෙන එළියට එනවා වගේ මෙයාට පුළුවන් මේක පහුරු ගන්න පටන් ගන්න අවිද්‍යාව නැමැති කට්ට මොකෙන්ද පහුරු ගන්නේ සමථයෙන් විදර්ශනාවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නෝනි ප්‍රඥාවෙන් පවුරු ගන්න පටන් ගන්නවා අවිද්‍යාව නැමැති කට්ට අන්‍යන පවුරු ගන්න පටන් ගන්න නිකන් නෙමෙයි යට හයිය ටික ටික හැදෙනවා චූටි පැටියට එක පාට බෑ නමුත් මේ පැටිය ටික ටික ඒ කටුව ඇතුළෙම හයිව හයිය තියෙන කෙනෙක් වුණොත් ඊට පස්සේ පුළුවන් කටුව හීල් කරන්න අන්න නිදහස් වෙලා යන එකනා ආන් ඒ විදිහට මේ පංච උපාදානස්කන්ධී ස්වરૂපය හරියට තේරුම් අරගෙන පංච උපාදානස්කන්ධේ පවතින්නේ මේ විදියටයි කියලා තේරුම් ගන්නට අපි අපේ ප්‍රඥාව භාවිතා කරන්න ඕනේ ප්‍රඥාව යොදවන්න ඕනේ ප්‍රඥාව හසුරවන්න ඕනේ අන්න එතකොට තමයි මේ ප්‍රඥාව තුලින් ජීවිතාභෝධය ටික ටික ඇති වෙන්නේ මේක ඉබේ සිද්ධ වෙන්නේ නැහැ ඉබේ බලාගෙන හිටියොත් එක දෙයක් සිද්ධ වෙයි. කයත් නොදෙනී යන්න හරි ගස්සට හැකි. හිතත් නොදෙනී යන්න හරි ගස්සට හැකි. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන අසඤ්ඤ කියලා සංඥාවක් ගන්න නැති ජීවිත තියෙනවා. සංඥාවක් ගන්නේ නැහැ. සමාධිය දිනු කළා එයා කල්පනා කරනවා මේ ගැටලුව තියෙන්නේ හිතේ. හිතයි කයයි තියෙන එකයි ප්‍රශ්නේ. අන්න එයා ප්‍රශ්නේ පැටලව ගත්තා. ප්‍රශ්නේ හිතයි කයයි තියෙන එක නෙමෙයි මොකද්ද ප්‍රශ්නේ හිතයි කයයි දිහා අවිද්‍යාවෙන් බලලා තෘෂ්ණාව ඇතිවීම ප්‍රශ්නේ පස්සේ පටලව ගන්නවා එයා එහෙම නැත්නම් පටලවා ගන්නවා පංච පාදානස්කන්ධයේ තියෙන එකයි ප්‍රශ්නේ කියලා. පංච පාදානස්කන්ධයේ තියෙන එක නෙමෙයි ප්‍රශ්නේ, පංච පාදානස්කන්ධ යලි යලි පැවැත්මක් පිණිස සකස් වෙන එකයි ප්‍රශ්නේ. අන්නේ විදිහට ප්‍රශ්නේ නිරවුල් කරගන්න ඕනේ. නිරවුල් කරගත්තේ නැත්නම් බෑ. ඔන්න ඉතින් සිතයි කයයි ප්‍රශ්නේ කරගත්තු කෙනා භාවනා කරනොත් කය නොදැන ගියා. හිතන මේ හිත මේ කිහිල් මලක් තිපා. ඉරසන හිතක් නොදැන ගියා. දැන් සතුටු වියට. බැලුවට පස්සේ මොකද වෙලා තියෙන්නේ? හිත නොදැනීම තුල, කය නොදැනීම තුල තෘෂ්ණාව වඩලා. අන්තිමට ගින් උපදිනවා හිතක් දන්නේ නැති, කයක් දන්නේ නැති ලෝකෙක. ඒක සීමා සහිතයි. මොකද මේ කර්මය කියන එක සීමා සහිත එකක්. ඒ කර්මය සීමා සහිත කාලයක් තිබිලා ඊට පස්සේ ඒක නැති වෙලා යනවා. එතකොට මේ ලෝකේ ආ කාලයක් තිබුණ එක ඊරස් ඉවරෙච්ච ගමන් යාට ආයමත් දැනෙන්න ගන්නවා. ආයි කොයි හරි ඉපදිලා. ආ මේම තමයි මේ සංසාරේ දිගින් දිගට යන්නේ. හරියටම ඇත්ත අල්ලගන්න බැරුව. ඉතින් මේ නිසා නෝන තියෙන කෙනා දන්නවා පංච උපාදානස්කන්ධේ දුක. පංච උපාදානස්කන්ධි හදන්න තව හේතුවක් තියෙනවා. මොකක්ද? තෘෂ්ණාව. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ හරි ලස්සන තෝරපු තාලේ පොළොවක් කියලා කිව්වා. මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර හතර පොළොව. පැලය කියලා කිව්වා විඥානි. ඒතර ඒ දෙකදම දාන්නත් පුළුවන් ඕන නොදාන්නත් පුළුවන්. මොකද්ද? වාතුර, තෘෂ්ණාව. බලන්න ඒක ලස්සට වෙන් කරේ වැටීට. රූප, වේදනා, සංඥා, සංකාර සංකාර වලට වතුර කියලා දැම්මේ නැහැ. තෘෂ්ණාවට දැම්මේ වතුර කියලා. ඒ උපමාවක්වත් තුනාසි කියහම යා වෙන්නේ නැහැ. උපමාවක්වත් අවුලක් නැහැ. ඕක මේ විදිහට නෙමෙයි යන් කියන්න තිබුණේ මේ විදිහටයි කියලා අපිට සකස් කරන්න දෙයක් නැහැ. අන්න ඒකයි උන්නාසික සම්බුද්ධත්වයේ කියන්නේ. ඒ නිසා ඒ උපමාව හරියට තේරුම් ගත්තොත් ධර්මයේ හරියට තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒකට හරි නුවණක් තියෙන්න ඕනේ. නුවණ නැත්තම් කරන්න බෑ මේ වගේ. දැන් බුදුරජාණන් වහන්සේ උපමා කළා ධර්මය අවබෝධ කරගන්න බැරි එක්කිනා කවුරු වගේද? හැන්දක් වගේ කිව්වා. හැන්දට තේරෙන්නේ හොද්දක රස. ධර්මය අවබෝධ කරගන්න පුළුවන් එක්කිනා කවුරු වගේද? දිවක් වගේ. මම ඔක පොතක ලිව්වා. ධර්මය අවබෝධ කරගන්න පුළුවන් එක්කිනා දිවක් වගේ කියලා. මේකට මේ බලපු එක්කෙනෙක් කැමති වුණේ නැහැ. මෙන්න මට දිව ගැන ලියුමක් කියවනවා. ලොකු ලියුමක් කියවනවා දිව ගැන විස්තර කරලා. උපමාවක් කිව්වට පස්සේ ඒ උපමාවෙන් කියපු දේ මොකද්ද කියලා තේරුම් ගන්නට යන්න කියන්නේ වෙන පැත්තක උතුරට යන්න කියන්නේ යන්නේ දකුණට. ආන්න පටලෝ ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ පටලන එකක් නෙමෙයි. මේක අපි තේරුම් ගන්න ඕන එකක්. දැන් බලන්න උන්වහන්සේ බීජ ගැන සාපින්නතුනි අපි නිමෙ විදියට තේරුම් ගන්න ඕනේ. මොකද්ද අපිට අවබෝධ වෙච්ච නැති නිසා මේ ජීවිතේ මෙච්චර කල් අපි යන්නේ. යම් දවසක මේ ජීවිතය අවබෝධ කරනවාද අපි තේරුම් ගන්නවා. මේ ජීවිතය අවබෝධ කරගන්න වයසක් ඕනද? ගොඩක් නෑ. මං අඳුරන දරුවෙක් ඉන්නවා, යාට වයස 7යි. චූටි දුවක්. මගේ පොත් ඔක්කොම කියවනවා. වයස 7යි දුවට. දුව කියවනවා අපටත් තේරෙනවන්නේ මේවා. අපටත් තේරෙනවනේ මේවා කිය කිය අර වයස 7 ළමයා කියවනවා මේ පොත් ඔක්කොම. අන්න එතකොට බලන්න අපිට පැහැදිලිව පේනවා පුද්ගලයෙකුගේ වයස දිහා බලලා, පුද්ගලයෙකුගේ රූප දිහා බලලා, තරාතිරම දිහා බලලා එයාගේ ඥාණය මනින්න බෑ. ඒක තියෙන තනිකරම එයාගේ එයා තුළ. ඒක ලෝකේ කාටවත් පේන එකක් නෙවෙයි. ඒ නිසා තමන් විසින් තමන්ගේ දියුණුව තමන් විසින් හරිගස්ස ගන්න ඕනේ. තමන් විසින් තමන්ගේ ඥාණය ලබා ගන්න ඕනේ. තමන් දියුණු කර ගන්න ඕනේ. දැන් බලන්න මේ අපිට පුළුවන් වුණොත් මේ ජීවිතේදී පුළුවන් දේ යුතුයි. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් දැන් අපි අහනවා, අපි පුරුදු කරනවා, අපි කල්පනා කරනවා, අපි හිතනවා, අපි නුවණ මෙහෙවනවා, අපි සාකච්ඡා කරනවා. හැබැයි අපිට තියෙන්න ඕනේ ඒක සැක නැතුව. දැන් මෙන්න මෙතන ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මේ අපි දැන් විවේක කාලයේ ප්‍රශ්න කතා කරනවානේ. මේ ප්‍රශ්නවල වැඩිපුර තියෙන්නේ විචිකිච්ඡාව. සැකේ. සැක රහිත වීම පිණිසයි අපි යන්නේ. නමුත් සකසාගත පුද්ගලයා ප්‍රශ්න විචිකිච්ඡාව තියෙන පුද්ගලයා ප්‍රශ්නයක් හදුවා කියමු. ඔන්න දැන් යාළ ප්‍රශ්නේ උත්තරයක් දෙනවා අපි. මොකද වෙන්නේ යා? නෑ ඒ උත්තරය අරගෙන ඒකෙන් තව ප්‍රශ්නයක් හදනවා යා. ඊට පස්සේ ඒකට අපි උත්තරයක් දෙනවා. දුන්නාම ඒ උත්තරින් තව ප්‍රශ්නයක් හදනවා. ඒ මොකද හේතුව? සැකේ නිසා යා පිළිතුරු වලින් සෑහීමකටපත් වෙන්නේ නෑ. සෑහීමකටපත් වෙන්න නම් ශ්‍රද්ධාව ඕනේ. ශ්‍රද්ධාව ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳ තමන්ට යම්කිසි වැටහීමක් තියෙන්න ඕනේ. අන්න එයා ප්‍රශ්නේ අහලා අවබෝධ කරගෙන ඉතින් නවතිනවා. නවතිලා එයාගේ ප්‍රශ්න ඉවරයි. දැන් එයාට තියෙන්නේ අවබෝධ කරගන්න දෙයක්. අන්න ඒ කෙනාට මේ ධර්මය අල්ල ගන්න. එතකොට බලන්න අමාරු නැද්ද? ඇයි අරක කොහොමද මේක කොහොමද කිය කී ප්‍රශ්න අහන එක නෙමෙයි මේක තියෙන්නේ. මේක තියෙන අහනදී අවබෝධ කරගන්න එක. අපිට කොහොම හරි වමනා කරන්න මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරා යන්නයි ඕන කරන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ මේ සාමාන්‍යයෙන් වාද විවාද කරන්න ධර්මයේ අල්ලනවා කියන එක උන්වහන්සේ උපමා කළේ මොකේදද? භයානක සර්පේකුගේ නැට්ටින් අල්ලනවා වගේ කියලා. ඒක මොකද හේතුව? ඊට පස්සේ ධර්මයේ මූලික කාර්ය සිද්ධ වෙන්නේ නැහැ. ඒ ධර්මයෙන් කළා දෙන්නේ මොකද්ද? අවබෝධ කළ යුතු දුක අවබෝධ කිරීම, ප්‍රහාණ කළ යුතු හේතුව ප්‍රහාණය කිරීම, සාක්ෂාත් කළ යුතු නිරෝධේ සාක්ෂාත් කිරීම, වැඩි යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඕක තමයි ධර්මයෙන් කළා දෙන්නේ. අන්න ඒ කරා යන්නේ නැතු යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? වාද ගොඩාක් ඇවිල්ලා අතරමං වෙලා යනවා. දැන් බුද්ධ දේශනාවක් තමන්ගේ ධර්මයට තමන්ගේ ජීවිතයට මාර්ගෝපදේශකේ හැටියට ගත්තාම බුද්ධ දේශනාව. ඒ බුද්ධ දේශනාවත් අපි ගන්න අවබෝධ කිරීම පිණිස නම් අපි අලුත් අර්ථකථන දාන්න නැත්නම් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එයා ටිකෙන් ටික අවබෝධය කරා යනවා. පුරජනෙක් කෙනා ඒකෙන් මිදිලා සද්ධානුසාරී වෙනවා. සද්ධානුසාරියෙක් කෙනා ධම්මානුසාරී වෙනවා. ධම්මානුසාරියෙක් කෙනා සෝතාපන්න වෙනවා. සෝතාපන්න වෙච්ච එක්කින සකදාගාමි මාර්ගයට පැමිණෙනවා. සකදාගාමි මාර්ගයට පැමිණිච්ච එක්කින සකදාගාමි ඵලයටපත් වෙනවා. සකදාගාමි ඵලයටපත් වෙච්ච එක්කින අනාගාමි මාර්ගයට පැමිණෙනවා. අනාගාමි මාර්ගයට පැමිණිච්ච එක්කින අනාගාමි ඵලයටපත් වෙනවා. අනාගාමි ඵලයටපත් වෙච්ච එක්කින අරහත් මාර්ගයට පැමිණෙනවා. අරහත් මාර්ගයට පැමිණිච්ච එක්කින අරහත් ඵලයටපත් වෙනවා. අරහත් ඵලයටපත් වෙච්ච එක්කින පිරිනම් පානවා. අන්න එහෙම වැඩපිළිවෙලක් මේකේ තියෙන්නේ. එහෙම නැත්නම් මේකේ වෙනත් කිසිම බාහිර ඝනදෙලුවක් වෙන කිසිම දෙයක් නැහැ. ඒ කරා යන්න තමයි මේක තියෙන්නේ. ඉතින් ඒ නිසා පැහැදීම ඇති කර ගන්න ඕනේ අන්නේ වැඩපිළිවෙල ගැන. පැහැදීම ඇති කර ගන්න ඕනේ. පැහැදීම තුල තමයි මේ ධර්මයේ දියුණුවක් තියෙන්නේ. අපි ගත්තොත් ශ්‍රද්ධාවන්ත කෙනාමයි මේ ධර්මයේ ඉස්සරහට යන්නේ. ශ්‍රද්ධාව නැති කෙනා ඉස්සරහට යන්නේ නැහැ. ශ්‍රද්ධාව නැතිකම කොච්චර හානියක්ද කියන්නේ පැවිදි අය ගැන කියනවා. මේ බුද්ධ දේශනාවක සඳහන් වෙලා විනය පිටකේ පැවිදි වෙච්ච කෙනෙක් බුදුරජාණන් වහන්සේට අගුණ කිව්වොත්, ධර්මයේ අගුණ කිව්වොත්, ශ්‍රාවක සංගරුවනි අගුණ කිව්වොත්, ඒවට හානි කළොත්, ඒ කියන්නේ ඒවට හානි වුණ ආකාරයට කියන්න කරන්න ගත්තොත්, එයාව සිවුරු ඇරලා යවන්න කියනවා. ඒක තමයි කියන්නේ යාට කරන්න තියෙන යහපත. බලන්න එතකොට මේ ශ්‍රද්ධාව කියන එක කොයි තරම් මේ ජීවිතවලට බලපානවද කියලා. මුල්ම කාලේ ස්වාමීන් වහන්සේලාට පැවිදි ලබා දීමේදී තිසරණී විතරයි කතා කරන්නේ. දැන් මා සිසරවල් බෑවට පස්සේ වන්දනට පස්සේ එයාට කියනවා තිසරණේ දැන් කියන්න කියලා. ඉතින් එයා බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං තුන් පාරක් කිව්වම පැවිද්ද පිහිටියා. උපසම්පදාවත් එච්චරයි. දැන් ඒක අපි බාල්දු කොල්ල දාලා අන්න බලන් වෙච්චදී ඔක්කොම අනිත් පැත්තට හැරුණා. ඊට පස්සේ ඒ ජනතාව විසින් තමයි සාසනය අතුරුදහන් කරලා දාන්නේ. නමුත් එහෙම කරන්නේ නැහැ. නියම විදිහට තුන් සරණේ ආර්ථිය ලබා ගත්තා. ඒ නිසා මේ පින්වතුන් දැන් අපි ඉගෙන ගත්ත හවස බීජ සූත්‍රයේ මේ පළවෙන විඥාණය මහ පොළව නැමැති රූප වේදනා සංඥා සංඛාර තුල තෘෂ්ණාවෙන්